2014 වසරේ 4 මාසේ 29 වෙනිදා භාවනා වැඩසටහන. සිත, කය, වචනය කියන මේ තුන් දොරම සංවර කර ගැනීම, සචිත්ත ධමනය කර ගැනීම, එහෙම නැත්නම් පාලනය කර ගැනීම, ඉක්මවා දැකීම කියන මෙන්න මේ කරුණු තමයි සාධනය කරන්නේ සම්බුදු දහමේ. කෙටියෙන්ම කියතොත්, වෙසක් සමයත් ළඟ ළඟම පැමිණෙමින් තිබෙද්දී සියලු පව්වලින් දුරවන්නට, සියලු හොඳයි කියන ගුණධර්ම දියුණු කරන්නට, ඒ වගේම තම සිත නිරෝධ කරන්නට, එහෙම නැත්නම් පාලනය කරන්නට කියන කාරණය තමයි සම්බුද්ධානුශාසනාව බවට පත් වෙන්නේ. පව නොකර හොඳ කටයුතු වල යෙදී සිත මනාව සකසා ගන්න. එයින් මුල් වන්නේ සිත මනාව සකසා ගන්න කාරණේ. හිත හැදුනොත් වචනේ හැදෙනවා, හිත හැදුනොත් කය හැදෙනවා, සිත හැදුනොත් සියල්ලම සංවර වෙනවා. ප්‍රශ්නයක් ඇටියට යොමු කරලා තිබුණා, ධර්ම අවබෝධය ලැබෙන ශනේදී කාය විඥානේ මනෝ විඥානෙන් වෙන්වි පවතිනවාද? එහෙම අවස්ථාව පැහැදිලි කර දෙන්න කියලා ඉල්ලීමක් කරලා තියෙනවා. ඔව්, ධර්ම අවබෝධය කියලා කියන්නේ අර මනෝ විඥානේ කියන එක සම්පූර්ණයෙන්ම මේ කයෙන් ඉවත් වෙලා යෑම. ඊළඟට තමයි කාය විඥාන ශක්තියක් පමණක් ඉතුරු වෙනවා. එතකොට අර කර්ම, ජවය, සාංසාරික බලය ඔක්කෝම පවතින්නේ අර මනෝ විඥානක කර්ම ශක්තිය තුල. ඒ කර්ම ශක්තිය තමයි බලයක් හැටියට, ශක්තියක් හැටියට ඔබව පෙළමින්, දුකට පත් කරවමින්, වේදනාවට පත් කරවමින් තිබුණේ. ඉතින් ධර්ම අවබෝධයේ පිණිස කටයුතු කරනවායි කියලා කියන්නේ මනාව මේ කාය විඥාන පද්ධතිය තුල ඥානණය කරනවා, විද්‍යාව. එතකොට අවිද්‍යාත්මක ශක්තියින් අර සාංසාරික විඥාන ශක්තිය එවනකොට විද්‍යාත්මක සකසන ලද ඥානයෙන් එයට මුහුණ දෙනවා. එහෙම මුහුණ දෙනකොට අර අවිද්‍යාත්මක ශක්තියින් වලට ඉන්න බෑ. දැන් උදාහරණයක් වශයෙන් කිව්වොත් බොරු කියන පුජ්‍යලයෙක් ඉන්නවා. ඒ පුජ්‍යලයා බොරුයි කියන්නේ කියලා ඔප්පු කරන්න පුළුවන් සාධක ටික අපි හොයාගෙන වටපිටාවෙන්, යා බොරුව කියනකොටම අපි සාධකේ ඉදිරිපත් කරනවා. එතකොට මොකද වෙන්නේ? අර ඔළුවේ කහන්න පටන් ගන්නවා. ඔළුව කහන්න පටන් ගන්නවා. මොකද දැන් ඉස්සරහට තව වචනයක්වත් කතා කරන්න බෑ. ඒක බොරුයි කියන්නේ කියලා ඔප්පු කරනවා. ඒ වගේ තමයි අවිද්‍යාත්මක ශක්තියක් පැන නගිනකොටම විද්‍යාවෙන් කියලා දෙනවා සත්‍ය සාධක ඇතුව, විදර්ශනා ඥානෙන් සාධක ඇතුව කියලා දෙනවා. දැන් එහෙම නැති කෙනෙක්ගේ ජීවිතේ තමයි උද්වේගකර භාවයන් වැඩි. උද්වේගකර භාවයන් නැති වෙනකොටම ඒ දේවල් වලට මනාව කරුණු සපයන්න පුළුවන් ප්‍රඥාවන්තයාට. ඒ විදිහට කරුණු සපයන කෙනෙක් දිගින් දිගට දිගින් දිගට කරුණු සපයාගෙන සපයාගෙන ගියාට පස්සේ මනසේ ගැඹුරේම පැතුරුණු ප්‍රබල ශක්තියක් හැටියට පවතින පුජ්‍යලත්වය කියන එක මතුවෙනවා. මමංකාරය කියන එක මතුවෙනවා. ඒ මතුවෙන අවස්ථාවේදී කියලා දෙනවා. අපි අහනවා ඒ මනසෙන් මම කියන්නේ කවුරුද? මේවා දේවල් වලට මමයයි කියා චින්තනය කරන්නේ කවර පදනමක් යටතේද? මොන අයිතියක්ද? මේ ඇස මගේ කියන්න, රූප මගේ කියන්න තියෙන අයිතිය කවරක්ද? මේ කන මගේ, ශබ්ද මගේ කියලා කියන්න තියෙන අයිතිය කවරක්ද? තමන්ම විමසනෝ තමන්ගේ මනසෙන්. මේ නාසය, මේ ගඳ සුවඳ මගේ කියලා කියන්න, මමයි කියලා කියන්න තියෙන අයිතිය කවරක්ද? මේ දිව, මේ රස මගේ, මමයි කියලා ගන්න තියෙන අයිතිය කවරක්ද? මේ ශරීරයේ ස්පර්ශ මගේ, මමයි කියලා ගන්න තියෙන අයිතිය කවරක්ද? මේ සිත, මේ සිතුවිලි, මේ මතකයන් මමේ, මාගේ කියලා ගන්න තියෙන අයිතිය කවරක්ද කියලා විමසනවා. විද්‍යාවෙන් විමසනවා. Tamanṭat ඒ පිළිබඳව විද්‍යාත්මක ඥානයක් තියෙන්න ඕන. භෞතික මේ ලෝක ධර්මතාවයන් වල පැවැත්ම හා අවසානය පිළිබඳව දැනුමක් තියෙන්න ඕන. ඒ කියන්නේ බාහිර ලෝකයේ ස්වභාවය තමයි උපාද, තිති, භංග කියන අවස්ථා තුන තියෙනවා. නමුත් ලෝකෝත්තර ස්වභාවයේ උපාද, තිති, භංග කියලා තුනක් නැහැ. එය ඉපදුණු තැනම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි. ඒ ලෝකෝත්තර ගුණයක් ඒක. ඉපදුණු තැනම නැති වෙන ස්වභාවයෙන් යුක්තයි කියලා කියන්නේ ලෝකෝත්තර ගුණයක්. හැබැයි භෞතික ගුණය උපාද, තිති, භංග කියන අවස්ථා තුනකට තියෙනවා. නමුත් මානසික ස්වභාවය තුල තුනක් නැහැ. ඉපදුණු තැනම නැති වෙන ස්වභාවයේ තියෙන්නේ. ඒක ලෝකෝත්තර ශක්තිය පෙන්වන කාරණයක්. සම්මුති වශයෙන් ගත්තාම මනස තුලත් සිතුවිලි ඇති වෙනවා, පවතිනවා, නැති වෙලා යනවා. උද්වේගකර භාවයන් තුළ වුණත් ඒ දක්නට තියෙනවා. දැන් මෙතෙන්දී අහන ප්‍රශ්නේ තමයි කාය විඥානේ මේ මොහොතේදී මිදෙනවද කියලා. මනෝ විඥානේ. ඔව්, විහෙත විද්වංශනය කරනවා සම්පූර්ණයෙන්ම දුරු වෙලා මමංකාරය කියන දෘෂ්ටිය ගිල්ලෙනවා. ඒක පැහැදිලියි. කෙනෙක් හිතන්න පුළුවන් අපි ළඟ තියෙන්නේ මමංකාරය විතරද කියලා. නැහැ, මමංකාරය තමයි කෙනෙක් ළඟ තියෙන ප්‍රබලම සංයෝජනය. ප්‍රබලම සාංසාරික බැඳීම කවද්ද කියලා ඇහුවොත් එහෙම කියන්න තියෙන ප්‍රධාන කාරණේ මොකද? මමංකාරය. ඒ නිසා තමයි මේ දස සංයෝජන ධර්මවල ප්‍රමුඛ කාරණේ හැටියට දුරු කරන්න තියෙන පළමු ප්‍රමුඛ ප්‍රබලම කාරණේ හැටියට පැහැදිලි කරලා දුන්නේ මොකද්ද? සක්කාය දිට්ඨිය, ආත්ම දෘෂ්ටිය, මේ මම මම මම කියන. එහෙනම් මේ මම කියන දැක්ම දුරු කරන්නේ නැතුව මොන භාවනාව කළත් වැඩක් නැහැ. මම කියන දැක්ම දුරු කරන්නේ නැතුව මොන ධ්‍යාන ලැබුවත් වැඩක් නැහැ. මම කියන දෘෂ්ටිය දුරු කරන්නේ නැතුව මොන තරම් පිංකම් කළත් වැඩක් නැහැ. ඒක කොයි වෙලාවෙ අනිත් පැත්තට පෙරලෙන්න පුළුවන්ද කියලා යන්න බෑ. ඒවා තුලින් මාන්න, උද්දච්ච, අවිද්‍යාවකම් ඇති වෙලා කොයි පැත්තට යයිද කියලා කියන්නත් බෑ. ඒ නිසා මේ මම කියන දෘෂ්ටිය, මමංකාරය කියන දෘෂ්ටිය ප්‍රහාණය කළ යුතු ධර්මයක් හැටියට පෙන්වනවා. එතකොට මමංකාරය හැදෙන්නේ කොහොමද, මමංකාරය දුරු වෙන්නේ කොහොමද කියන කාරණේ අපි කැහැදිලි කරලා දෙනවා. ඊට පස්සේ තමන්ගේ ඥානණය, තමන්ගේ සිත ඊට අදාළව මෙහෙවනවා. අපි සාමාන්‍ය පුතඥයෝ හැම මොහොතකම ලබා දෙන්නේ මමංකාරය වැඩෙන විදියට. මමංකාරය නැති වෙන විදියට නෙමෙයි හැම මොහොතකම ලබා දෙන්නේ, මමංකාරය වැඩි වෙන විදියට. ආහාරය කරගන්න ඕනේ, වේදනා ආහාරයක් කරගන්න, සංඥාව ආහාරයක් කරගන්න, ආම රූප ආහාරයක් කරගන්නවා, විඥානේ ආහාරයක් කරගෙන මනෝ සංචේතන ආහාර නිරන්තරයෙන්ම මේ මමත්වය කියන එක භුක්ති විඳිනවා. අර ශරීරයේ වැඩෙන්නේ කබලින්කාර ආහාර ගන්නවා වගේම මේ මනෝ සංචේතන පස්ස ආහාර ලබනවා මේ මමත්වය. එතකොට අපි මොකද කරන්නේ? දැන් ශරීරයෙන් අපි නොකා හිටියොත් මොකද වෙන්නේ? කය මැරිලා යනවා ටික දවසකින්. එහෙමනම් අපි මනසට නොදුන්නොත් එහෙම මනෝ සංචේතන ආහාර කියන එක මනසක් මැරිලා යනවා. ඒකට කෙනෙක් හිතන්න පුළුවන් මේ මුකුත් නොහිත ඉන්න එක තමයි එහෙනම් මේ නොදී ඉන්නවා කියන්නේ කියලා. හැ නොහිත ඉන්න ඕනේ කියලා හිතනකොට මෙතන සිතුවිල්ල පැන නැගිලා දැඩි වෙලා එතන ඉවරයි. ඇත්තටම ඕන මනෝ සංචේතන ආහාරෙන් වළකින්න තමයි. නමුත් ඒක ඔය ඔබ හිතන විදිහේ ලිහිසි පහසු කාර්යයක්, සරල ක්‍රියාවක් නෙමෙයි. ඒකේ යම්කිසි සංකීර්ණ සිද්ධාන්තයක් තියෙනවා. ඒක බොහොම හෙමින් සීරුවේ මේ ධර්මයේ ඔස්සේ තේරුම් අරගෙන කටයුතු කරනවා මිසක් කපාරට ඔබ අර තීරණයකට එන්න එපා මෙන්න මේකයි ධර්මය කියලා. එහෙමනම් මේ මනෝ සංචේතන ආහාර කියන එක ලබා නොදෙනකොට, පස් ආහාර ලබා නොදෙනකොට එතනින් මොකද වෙන්නේ? අර මමත්වයේ කියන එක දිරාපත් වෙන්න පටන් ගන්නවා. හැබැයි ඥානනේ වැඩෙනකොට ඒ දේවල් ඉබේටම ප්‍රහාණය වෙවි, දුරු වෙවි යනවා. මේ ප්‍රඥාව කියන එක දකින්නේ බුදුහාමුදුරුවෝ ආලෝකයක් හැටියට, කිරණක් හැටියට දකින්නේ. නත්ති පඤ්ඤා සමාලෝකා කියන වචනේ දේශනා කළේ ඒකයි. දැන් හිරු තරම් ආලෝකයක් ලෝකෙ නැහැ කියලා පදනමක් තියෙන සමයේ අදත් එහෙමයි. නමුත් බුදුරජාණන් වහන්සේ කතා කරන්නේ ප්‍රඥාව විතර ආලෝකයක් තව වටිනා ආලෝකයක් කොහොමවත් නැහැ කියලා. ඉතින් ප්‍රඥාව නැති වුණොත් එහෙම මුළු ලෝකෙම අන්ධකාරයි. ඒකර මිනිස්සෙගේ මේ විද්‍යාව උපදවාගත්ත, ප්‍රඥාව උපදවාගත්ත මේ ඇසින්, මේ සද්ධර්මය පුබුදවාගත්ත ඇසින් තමන්ගේ අවිද්‍යා අන්ධකාරය මනස දිහා බලන්න ඕන. මනස ආලෝකමත් කරන්න ඕන. ආලෝකමත් කරනවායි කියලා කියන්නේ ඒක නෙවැරදි කරන්න ඕන. වැරදි චින්තන, වැරදි සිතුවිලි, වැරදි සංකල්ප, වැරදි වචන ආදී කොට ඇති ඒ සියල්ලක්ම නෙවැරදි කරන්න ඕන. මේ මනස පවතින්නේ කොහොමද? හැම තිස්සෙම එක කොටසක් අතහරිනකොට අපි හදලා දෙනවා තා කොටසක් එයාට ගමන් කරන්න. ඒ කියන්නේ පාවඩේ නිතරම එළමින් ඉන්නේ. එයා ඒ පාවඩයක් එකක් ඉවර කරලා ඉවර වෙනකොට සාමාන්‍යයෙන් අපි පාවඩේ එළනකොට අනිත් පාවඩේ කෙළවරට එන්න කලින් අනිත් ඒ කෙනාට තව පාවඩයක් එළනවා. ඒගොනේ ස්වභාවය. ඉතින් අපිත් කරන්නේ අපේ මේ මමංකාරය කියන මායයා කියන රජ්ජුරුවෝ එනකොට පාවඩ එළනෝ මොනෝද ආහාරය පිණිස ගන්නෙ? අර මනෝ සංචේතන පස්ස ආහාර ගන්නෝ. කබලින්කාකාර ආහාර ගන්න නැහැ. ඒවයි තියෙන මනෝ සංචේතන ආහාර භාවයේ ස්වභාවය තමයි ගන්නෙ. එතකොට දිගටම දිගටම පාවඩේ එළනකොට එයා එක පාවඩයක් ඉවර වෙනකොට නතර වෙලා යහනකෝ පාවඩේ මෙතනින් ඉවරයි මේ. එයා යන්නේ නැහැ. පාවඩේ ඉවර නැයි යන්නේ. දැන් මේ පාවඩ එළන එක තමයි කරන්නේ. තමන්ගේ මමත්වයට පාවඩ එළනු ගමන් කරන්න. ජීවත් වෙලා ඉන්නකන් එළනවා. ඉතින් ඒ අපි කල්පනා කරලා බලන්න ඕන මේ මමත්වයේ වැඩි වීම තුලින් මට තියෙන ප්‍රයෝජනය කවරක්ද? මමත්වේ රජතුමාට ගරු කරනවද? එහෙම නැත්නම් අර සම්බුද්ධ රාජ්‍යයේ බුදුරජාණන් වහන්සේට ගරු කරනවද? මේ රජවරු දෙන්නේ දෙපැත්තේ ඉන්න. එකක් මාර රජෙක් මරු එක්ක යා ඒ රජෙක් එක පැත්තකින්, අනිත් පැත්තෙන් මේ බුදුරජාණන් වහන්සේ බුද්ධ රාජ්‍යයෙන් රජෙක්. දැන් දෙපැත්තක් තියෙනවා. කට්ටියක් ලෝකේ මාර්යාට පාවඩෙලෙලා ඉන්නවා, කට්ටියක් බුදුරජාණන් වහන්සේට පාවඩෙලනවා. ඒක තමයි ස්වභාවය. එතකොට මාර්යයට පාවඩ එළන එකෙන් නතර වෙන්න ඕන. මාර්යයට සලකන එකෙන්, සංග්‍රහ කරන එකෙන් නතර කරන්න, නතර වෙන්න ඕන. මනස ශ්‍රේෂ්ඨයි, මට හැම දෙයක්ම පුළුවන්, මට හැම දෙයක්ම තේරෙනවා, මම තේරුම් ගත්ත දේ හරි, මේක මගේ ආකල්පය, මේ මම කියලා අහනවා. ඉතින් ඊළඟට අහන්න ඕන ඒ චින්තනය කවරක්ද? ඒ චින්තනය ඇති කරගත්තේ කවර හේතුවක් පදනම් කරගෙනද? ඒ හේතුන් තුල ඇති විද්‍යාමාන බව කුමක්ද? ඒ වාහි කෙලවර කොතනද ආදී වශයෙන් ප්‍රශ්න කරන්න ඕන. එහෙනම් ප්‍රශ්න කරනකොට තමයි මාරයට උත්තර දෙන්න බැරි. ඉතින් මේ මමත්වේ ආත්ම සංවේදී ස්වභාවය තුල එක සත්‍ය ගුණයක් තියෙනවා. ඒ තමයි බොරුවක් ප්‍රකාශ නොකිරීම. ඒ තමයි මාර්යාගේ තියෙන ශික්ෂණය එකම එකයි. ඒ තමයි බොරු කියන්නේ. ඒ මාර්යා තුලම තමයි සැකසෙන්නේ පව් පින් කියන දෙකම සැකසෙන්නේ මමත්වයේ තුලමයි. මේ මමත්වයේ තුලම සැකසෙන පව් හා පින් දෙක තමයි සසර පැවැත්මට හේතු වෙන්නේ. එතකොට පින් කළොත් හොඳ වෙනවා, සසර සුගතිගාමි වෙනවා, පහසුවෙන් නිවන් දකින්න පුළුවන් වෙනවා. පව් කළොත් එහෙම දැවෙන්න සිද්ධ වෙනවා. ඕනම කෙනෙකුට පීඩා විඳින සිද්ධ වෙනවා මෙලවත් සසරත්. ඉතින් සමහර අය කවුරුත් හිතුවත් මේ උපදින්නේ නැහැ ආයේ අපේ මේ විඥාන ධාතුව කියලා එහෙම එකක් නැහැ. ඔබට පාලනය කරගන්න බැරි හිතක් ඔය ඇතුලේ නලියනවා කියලා තේරෙනවා. ඔය පාලනය කරගන්න බැරි හිත අනිවාර්යයෙන්ම සසර යනවා. දැන් මේ ධර්ම අවබෝධයේදී සිදුවෙන මේ මමංකාරයේ මේ මනසේ තියෙන ප්‍රබලම ශක්තිය සම්පූර්ණයෙන් මේ කාය විඥාණයට ආවේශ වී, එහෙම නැත්නම් ආරූඪ වී තියෙන ස්වභාවයෙන් වෙන් වෙනවා. ඒ වෙන් වීමත් සමගම මොකද වෙන්නේ? කයට සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙනවා. සැහැල්ලුවක් දැනෙච්ච ගමන්ම මෙතෙක් කාලයක් අර රැවටිලා හිටපු සැකය, තෙරක් හොයා ගන්න බැරුව තිබුණු සැකේ කියන එක නැති වෙලා යනවා. විචිකිච්ඡාව කියන එක නැති වෙලා යනවා. මෙන්න නියම තැනට මගේ මනසපත් වුණා කියන උදාහණය ඇති වෙනවා තමා තුළ. ප්‍රීතිය සතුට ඇති වෙනවා. සීලබ්බත පරාමාස කියන්නේ වටේම එක එක ආගම් ප්‍රතිපatti භාවනාවල් හොය හොයා හොය හොයා ජීවිතේ විඩංගු වෙච්ච එක නතර වෙනවා. ආයි මීට වඩා හැදයක් නැහැ. මේ විශ්වාසයක් නෙමෙයි. ස්ථීර සාර ලෙසම ඒ භාවනාවල් ආරම්භ වෙන විදිය, භාවනාවල් වල කෙලවර, භාවනාවන් වල තියෙන අවිද්‍යාව, විද්‍යාව මේ ඔක්කොම පේන්න පටන් ගන්නවා. මග නොමග පේන මග්ගහා මග්ග ඥාන දර්ශනය කියන එක එතන ඇති වෙනවා. ඇති වුණාට පස්සේ ආතුල විශ්වාසය නෙමෙයි තියෙන ප්‍රත්‍යක්ෂතාව. එයා විශ්වාසයට කිසි දෙයක් පෙන්නුම් කරන්නේ. එයාගේ ඥානය පැහැදිලි පිරිසුදුයි. එයා දකිනවා. දැන් ප්‍රධාන සංයෝජන තුනක් නැහැ. සසර අපායකට ගෙනියන්නට තිබුණු සංයෝජන ධර්ම තුනක් නැහැ. ඒ නිසා තමයි මේ දර්ශනයටපත් වෙච්ච කෙනෙක් ඒකාන්ත වශයෙන්ම අපාගාමී නොවනවයි කියන විවරණය ලබා දුන්නේ. ඒ වුණාට සසර පවත්වන්නට පුළුවන් බෝසත් කෙනෙක් හැටියට සසර පවත්වන්නට පුළුවන් අපායට ගෙනියන්න නැති ශක්තියින් නැති වුණාට සසර පවත්වන්නට පුළුවන් තව ටිකක් තියෙනවා. කාමරාග ව්‍යාපාද, රූපරාග, අරූපරාග, මාන උද්දච්ච අවිද්‍යා කියන ටික තියෙනවා. හැබැයි ඒව තිබුණට අර පුහුදුන් අයගේ වගේ ප්‍රබල නැහැ. පුහුදුන් අයගේ වගේ ප්‍රබල නැහැ. තටු සිඳුණු ගිරවෙක් වගේ කියලා උපමා කළා. ඒ කියන්නේ තටු සිඳුණු ගිරවෙක්ගේ ස්වභාවය තමයි ප්‍රාණවත් භාවයේ තියෙන. නමුත් වෙනද වගේ පිලුම් ගහන්න, කරණම් ගහන්න එන්නේ නැහැ. ඒ එන්නේ නැති නිසා මොකද වෙන්නේ? නිදහස තියෙනවා. කැමති විදියට පාලනය කරගන්න පුළුවන්. ඈ හරියට නාහි විදපු හරකෙක් වගේ තියෙනවා. අද්දහම නතර වෙනවා. ඉතින් හොඳට මනස පාලනය වෙන මට්ටමක ඊළඟට තියෙනවා. ඉතින් එයාට පුළුවන් එතනින් තමයි ආරම්භ වෙන්නේ ලෝකෝත්තර භාවනාව. ලෝකෝත්තර භාවනාව වඩනු. දැන් අනිත් ඔක්කොම කරන්නේ ලෞකික සමත භාවනාවනේ. සමත භාවනා කියලා කියන්නේ සම්මතයේ තියෙන භාවනා, ඒ වගේම කාරණයක් සම්මත කරගෙන වඩන භාවනාවක්. ඈ දැන් අපේ අයට කිව්වහම මේ දැන් සුබ භාවනානේ ජීවිතේ වඩන්න ඕන. එතකොට ජීවිතේ සුබ වෙනවා. එතකොට අපේ අයට භාවනාවේ නමම දාලා තියෙන අසුබ භාවනා කියලා. අපේ අය වඩන්නේ නැද්ද? වඩනවා. අසුබ භාවනාවක ප්‍රතිඵලය මොකද්ද? අසුභයි. අසුභ භාවනාවක ප්‍රතිඵලය අසුභයි. සුභ භාවනාවක ප්‍රතිඵලය සුභයි. ඒකයි තියෙන දේ. දැන් ආනාපාන සති භාවනා. එයාට අවසානයේ ඉතුරු වෙන්නේ මොකද්ද? අර ඔක්කොම නැති වෙලා ගිහිල්ලා ආස්වාස ප්‍රාස්වාස පිළිබඳව උන්න භාවනාව ඉතුරු වෙනවා. එච්චරයි. ඉතින් හුලම් බල බල ඉන්නයි සිද්ධ වෙන්නේ. විශේෂ ඥානයක් දර්ශනයක් නැහැ. එයා හුලං වලට එකඟ කරලයි තියෙන්නේ මනස දැඩි වීරියෙන්. දැඩි උත්සාහයෙන් කනේ පුළුන් කෑලි ගහගෙන නොකා නොබී තුරු පහවත් ගන්න කන්නේ නැතුව එයා මොකද කරන්නේ? අර ආස්වාස ප්‍රාස්වාසයට එකඟ වෙලයි තියෙන්නේ. ඒක සමත භාවනා ක්‍රමවේද. ඒව අර හැදෙන්නේ අර බුද්ධ ඝෝසාටුවාචාරින්ගේ විසුද්ධි මාර්ගයේ කියන එකෙන් බුදුහාමුදුරුවන්ගේ දර්ශනයක් නෙමෙයි ඒක. ඒක ඒ පුජ්‍යලයාගේ මතවාදය සහ ඉන්දියාවේ මේ කල්ලිකුත්තු භාවනා ක්‍රම සහ ඒවයි ගුරුමුස්ති තියාගෙන ලැබු නිසා යම් යම් භාවනා කළොත් පිස්සු වැටෙනවා. එහෙම පද්ධතියක් තියෙන විවිධ දුර්වලකම් සහිත එකක් ඒක. ඒව කරන්න ගියොත් එම අංගුඩ තමයි නතර වෙන්නේ. නමුත් බුදුරජාණන් වහන්සේගේ දර්ශනය පෙන්වන්නේ මේක ගැඹුරුයි. බොහොම ගැඹුරු වාක් විලාසයක් තියෙන බුදුහාමුදුරුවන්ගේ. ඒක පඬිතයන්ට සංවේදී වෙන වක්‍රාකාරයෙන් Tamanට গুপ্ত අර්ථ සහිතව ගෙනහැර දක්වන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය. එහෙම එකපාර මේ අඥානයෙකුට තේරෙන්නේ නැහැ. ඒක මනසට කරනු ලබන ආමන්ත්‍රණයක් එතන තියෙන්නේ. ඒ ආමන්ත්‍රණය සොයා ගන්නට ඕන. බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ අපේම පීඩාවට හේතුව අපිමයි. අපේම පීඩාව හදාගන්නේ අපිමයි. එතකොට අපේම පීඩාව අපි හදාගන්න එක අපිට පෙන්නනෝ. ඒකයි කියලා දෙන්නේ. අපේම පීඩාව අපිම හදාගන්න එක පෙන්නනෝ. ජීවිතයේ මිනිස්සු එහෙමයි. තමන්ගේම පීඩාව තමන්ම හදාගන්නවා. ඉතින් මිනිස්සු ආස නැද්ද දිවේ උල් ගහගෙන ඉන්න ආස මිනිස්සු දිවේ උල් ගහන් ඉන්නවා. ඇඟේ කටු ගහගෙන ඉන්න ආස නැද්ද? කටු ගහගෙන ඉන්න ආස මිනිස්සු කටු ගහගෙන ඉන්නවා. ඉතින් ගහගෙන පීඩා විඳිනවා. ඊළඟට මිනිස්සු ආස වෙන්නේ නැද්ද ගිනි මැලයක් උඩ ඇවිදින්නේ? ඇවිදින්න ආස වෙනවා. ගිනි පාගනවයි කියලා එකක් කරා. ඒ කාලේ මේ රජවරු දීපු දඬුවම් මිනිස්සු අපේ මිනිස්සු ඒක ඒක බොහොම මේ ඇදහිීමක් හැදෙන ඊළඟට කරන්නට පවා පුරුදු වෙනවා. ඒ තමයි ඉතින් මෝහාන්ධකාරයෙන් පිරුණු සමාජයක ලෝකයක ස්වභාවය. අනිත් ආගම් වල වුණත් එහෙමයි. ඈ ඒ ශාස්ත්‍රවරු ඉන්දු දුක්ක Tamanට තේරෙන්න ඕන කියලා කසපාරවල් ගහගන්නවා, පිහිවලින් කපාගන්නවා, ඒ වේදනාවල් විඳිනවා. අධ්‍යාත්මික වශයෙන්ුත් මිනිස්සු එහෙමයි. මිනිස්සුන්ගේම මනසට මිනිස්සුම උල් ගහගන්නවා. එහෙම නැත්නම් හිරි අර කරගන්නවා, පීඩා කරගන්නවා. හැම මොහොතකම ඒ මනසේ ඇතිවන කිසිම දෙයකට විද්‍යාව කියන ඥානනය එකතු කරන්නේ නැතුව, ධර්මය කියන එක එකතු කරන්නේ නැතුව පරිහරණය කරන්න ගියාට පස්සේ ඒක හරියට අන්ධෙක් කෙලවන වාහනයක් වගේ. අන්ධෙක් වාහනෙලුවක් කොහොමද වැඩි? ඈ ලයිට් කණු කීයක්, තාප කීයක්, මිනිස්සු කීයක් මරනවද? ඒ වගේ ධර්මයේ එකතු කරන්නේ නැති ඥානනේ එකතු කරන්නේ නැති මිනිස්සෙක් මනස තුල. ඒ මිනිස්සෙටත් පීඩාව කරගන්නවා, අනිත් අයටත් පීඩාව කර. ඒක තමයි ස්වභාවය. ඒසා තමාගේ මනස තුල තමාව විද්‍යාව උපදවන්න, හැමතිස්සම ඥානනේ උපදවන්න, ආලෝකයේ උපදවන්න. තමා තුළින් චින්තනයක් නැගෙනකොටම එතන ආලෝකමත් කරන්න ධර්මයෙන්. දැන් මේ මොහොතේ රජ වෙලා ඉන්නේ රජතුමා, මමත්වයේ රජ වෙලා නම් ඉන්නේ ඒ රජතුමා දිහා බලන්න. රජතුමා දිහා බලන්න. මේ රජතුමා අඳුන ගන්න අමාරුයි. රජතුමා අඳුන ගන්න අමාරුයි. බුදුහාමුදුරුව පෙන්නන්නේ රජතුමා කියලා කියන්නේ මේ මාරයා උපායශීලී වැද්දෙක් වගේ කියනවා. උපායශීලී වැද්දෙක් කොහොමද කරන්නේ? මලයක් හදනෝ, මලයක් හදලා ඉවර වෙලා එතන කොලාතු වගේ දේවල් දාන එක රන්නේනෝ. ඒක තමයි කරන වැඩ. ඒ වගේම වලවලාදී තනල වැද්ද, උපායශීලී වැද්ද, ඒක උඩ දානවා කොලාතු ආදී දානෝ සතාට කන්න. අර කන්නවහම වැටෙනවා. ඒකෝර මනසෙත් ස්වභාවය මොකද්ද? මනසටත් පෙන්නන දේවල් තියෙනවා. නිත්‍යයි, සුඛයි, ආත්මයි, මිහිරි, කාන්තයි, මනාපයි, ලස්සනයි, හොඳයි කියන සංකල්ප ඇති වෙනවා. විදර්ශනා ධූරයේ යෙදෙන කෙනා විසින් හැම මොහොතකම අර විචක්ෂණශීලී බුද්ධිය නිසා, අර ආදීනව සංඥාව කියන එක නිසා අහුවෙන්නේ නැතුව ජීවත් වෙනවා. ආදීනව සංඥාව කියන එක තියෙන්න ඕන. දැන් මේ ලෝකයේ, මේ පුතඥන ලෝකයේ මෙච්චර මේ කාලගෝට්ටියක් ඇතුව ඉස්සරහට දෝගන දෝගන යන්නේ ආදීනව සංඥාව කියන එක නැති නිසා. ඒ ආදීනවය කියන එක දන්නවනම් ඒ මිනිස්සු මේ මනස තුර ලෝභ, ద్వේෂ, මෝහ, මාන, මදමාන, ඊර්ෂ්‍යා කියන දේවල් පුරුදු කරන්නේ නැහැ. ඒව වෙන කෙනෙකුට නෙමෙයි හානිකරදායක. කාටද? තමාටම හානිකරදායකයි. ඒව කවදාවත් පුරුදු කරන්නේ නැහැ හරියට දන්නවනම්. ඉතින් ප්‍රඥාව දියුණු වෙනකොට මේව දිහා, මේ මනෝභාවයන් දිහා විද්‍යාමානව බලනවා. විද්‍යාමානව බලනකොට තේරෙනෝ මේ චින්තනය අවිද්‍යාව සහගතයි, වැරදි. මේ මන් ළඟ ඇතිවෙන මේ සිතුවිලි පරම්පරාව වැරදි. මේ දෘෂ්ටිය වැරදි. මේ ආගමික සංකල්පය වැරදි. මේ ජාතික සංකල්පය වැරදි වැරදි කියලා පේන්න පටන් ගන්නවා. එතකොට මොකද වෙන්නේ? තමන්ගේ දෘෂ්ටි විසුද්ධිය කියන එක වැඩෙන්න පටන් ගන්නවා. හැමතිස්සෙම දකින්නෝ මේ සමහර අයට තමන්ගේ ජීවිත අවබෝධය ඇති වෙලා තියෙනවා, තමන්ගේ ආත්ම අවබෝධය හොඳින් තියෙනවා. තියෙන එක ප්‍රශ්නේ තමයි අර නිවන් දර්ශනය කියන එක පෙන්වන්න කවුරුත් නැහැ. ජීවිතේ මොනතරම් දුක්ඛ සත්‍ය දැනුණත් වැඩක් නැහැ. මේ මාර්ග සත්‍ය කියන එක පෙන්වන්න කෙනෙක් හිටියේ නැති වුණොත්. මාර්ගය පෙන්වන්න ඕන අනිවාර්යයෙන්ම. ඉතින් මාර්ගයේ වශයෙන් පෙන්වන්නේ අපාර පාරගතෝ ඔබ යා යුත්තේ මාර්ගයක් නොමැති පාරේ. අපාර පාරගතෝ බුදුජානහසගේ මාර්ගය මොකද්ද? පාරක් නැති පාරක්. ඉතින් මේක චින්තනය කරන්න, හිතන්න, කල්පනා කරන්න කම්මැලි. ඒ වගේම සිතට වහල් වෙච්ච මිනිස්සෙකුට මේ කාරණේ ගැන හිතන්න පුළුවන්ද? හිතන්න කැමති වෙනවද? කැමති වෙන්නේ නැහැ. ඒ මිනිස්සයා මොකද මේකට කියන්නේ? මේක පිස්සු කතා. මොකද්ද කියන්නේ? පිස්සු කතා. එයාට පිස්සු නැත්තේ මොකද්ද? එයාට පිස්සුවක් නෙමෙයි රූප වේදනා සංඥා සංකාර විඥාන ඒව පිස්සුවක් නෙමෙයි එයාට. ඒ වගේම සුඛ දුක්ඛ උපේක්ෂා කියන වේදනාත්‍රයන් එයාට ඒව පිස්සුවක් නෙමෙයි. ලෝභය ద్వේෂය වෛරය ඒව අපිට තේරෙනවා ඒක පිස්සුවක් නෙමෙයි. පිස්සුව මොකද්ද? අපහාර පාරගතෝ. මේ පාරක් නැති මාවතේ ගමන් කරන්න කියනවා. තමන්ට අවශ්‍ය කරන්නේ විඥානේ පෝෂණය කරන්න නම් අර පංච උපාදානස්කන්ධයේ ධර්ම ඔස්සේ වඩාගෙන වඩාගෙන යන්නයි තියෙන්නේ. ඒ ගැඹුරු ධර්ම කරුණු විමර්ශනාත්මකව බලන්න ඕන. විචාරශීලීව බලන්න ඕන. එහෙම බලනකොට ඥානනේ වැඩෙනවා, ගුණේ වැඩෙනවා. අචින්තියේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තිය. ඒ අනන්ත වූ ධර්මයේ ගැන ඔබ සිතන්න, ඔබට විපාකයේ හැටියට ලැබෙන්නේ අනන්තය, අකාලිකත්වය. ඒක අන්තයක් ගැන හිතුව මොකද වෙන්නේ? අන්තයක් ගැන හිතුවොත් ඔබට වැටෙන්නේ කොහටද? අන්තයකට. දැන් භාවනාවක් හැටියට ඔන්න සංඥාවක් තෝරගෙන ඒ සංඥාව වැඩුවොත් එහෙම මොකද වෙන්නේ? අවසානයේ ඒ සංඥාව හිර වෙනවා, නතර වෙනවා. එතකොට මේ අනන්ත වූ ධර්මයේ වඩාගෙන ගියොත් එහෙම මොකද වෙන්නේ? අනන්තය. දැන් මේ අනන්තය කියලා කියන්නේ ශූන්‍යතාවයට නෙමෙයි. ශූන්‍යතාවේ අනන්ත නැහැ. තේරෙනවනේ? දැන් මමත් හිතාගෙන හිටිය ශූන්‍යතාවය තමයි අනන්ත කියලා. එහෙනම් අපි හිතනවා මේ විශ්වය ශූන්‍යයි කියලා. සාමාන්‍ය ලෝකයා හිතාගෙන ඉන්නේ මේ විශ්වය ශූන්‍යයි කියලා. ඒක තමයි එයා දකින අනන්තය. ඒ අපි ඇහෙන් දකින අනන්තය. හැබැයි මේ ඥානණයෙන් දකින අනන්තය තුල ශූන්‍යතාවය තුල අනන්තය නැහැ. ශූන්‍යතාවය තුල මොනවද තියෙන්නේ? ශූන්‍යතාවය තුල තියෙන රූප. ඇයි ශූන්‍ය වූ රූපය අපි තියෙනවද? ශූන්‍යතාවය තුල තියෙන වේදනාව. ශූන්‍යතාවය තුල තියෙන සංඥාව. නැත්තම් ඔබට කියන්න පුළුවන්ද මේ කණු දෙක අතර හිස් කියලා සංඥාවක් නැත්තම්? ඈ? මේ කොටස හිස් කියලා කියන්න පුළුවන්ද සංඥාවක් නැත්තම්? මේ කොටස හිස් කියලා කියන්න පුළුවන්ද රූපයක් නැත්තම්? මේ කොටස හිස් කියලා විඳ දරා ගන්න පුළුවන්ද වේදනාවක් නැත්තම්? මේ කොටස හිස් කියලා කියන්න පුළුවන්ද විඥානයක් නැත්තම්? ඈ? මේ කොටස හිස් කියලා කියන්න පුළුවන්ද සංස්කරණය කළේ නැත්තම්? සාපේක්ෂිතවාදයෙන් සංස්කරණය කළේ නැත්තම් හිස් කියලා කියන්න පුළුවන්ද? බෑ. ඒ නිසා ශූන්‍යතාවය තුල පංච උපාදානස්කන්ධයම ක්‍රියාත්මකයි. ඉන්ද්‍රයන් ක්‍රියාත්මකයි. ලෝභ, ద్వේෂ, මෝහ ක්‍රියාත්මකයි. ඒ නිසා බුදුදහමේ කතා කරන අනන්තය සුවිශේෂයි. එහෙමනම් ඒ අන්තය නෙමෙයි බුදුදහමෙන් කතා කරන අනන්තය. අශේෂ විරාග නිරෝධ, ශේෂයක්වත් නැති නිරෝධයක් ගැන තමයි මේ කතා කරන්නේ. අකාලිකත්වය ගැන. කාලයකට එහෙම නැත්නම් කොටසකට ගුණුවකට මොනම ආකාරයකින්වත් හසු වෙන්නේ නැති, කොටස් වෙන්නේ නැති, කිසිම ආකාරයකින් හසු වෙන්නේ නැහැ. අකාලිකයි කියන්නේ ඒකයි. කාලය කියලා කියන්නේ මනුන්. කාලය කියලා කියන්නේ මැනීම. හාල් කාල කියලානේ කියන්නේ. ඒක හාල් කාල. ඊට පස්සේ කාල හෝරා, හෝරාමයින් එක හෝරා කාල. ඈ දැන් කල්ප කියන වචනයත් ඒකෙන්ම හැදෙනවා. ආයු කල්ප, ආයු කාලය කියන එක ආයු කල්ප බවට පත් වෙනවා. ඉතින් කල්පය කියන එක ඉවර වෙන්නේ නැහැ. ඒක ඉතින් ටයිම් කියන එක ලෝක ඉවර වෙන්නේ නැහැ. හැමදාම වෙලාව කියන එක තියේ. ඔරලෝසු කියන එක කරකැවේ. ඈ නමුත් කාල වර්ග තියෙනවා. ඒකයි කියන්නේ ආයු කල්ප වලින් තමයි ගොඩාක් ඔය කාල හදන්නේ. සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් කියලා හදන්නේ ආයු කල්ප වලින් හදන්නේ. අපේ අය මේ වරදවා තේරුම් ගන්න එපා. එතකොට ලේසියෙන් හදා ගන්න පුළුවන්. එතකොට ලක්ෂ ගානක් යනකොට බුදුවරයෙගේ පහළවීම සිදු වෙනවා. ආයු කල්ප තමයි ගොඩාක් වෙලාවට යොදා ගන්නෙ. කාලය නතර වෙනවා. අකාලික වෙනවා. ඉන්ද්‍රයන් තුල ගමනේ කාලය තුල තිබුණා නතර වුණා. අර මිනුම් කරන එක කිරුම් මැනුම් බෙදුම් දැන් නැහැ. ඇයි? වඩුව මෙතන හදන කෙනා ගහකාරකයා අයින් කළා. දැන් මෙතන නිතරම කියන ගහකාරකයා ගවේෂණය කරන්න වඩුව හොයන්න තමන්ගේ මේ කෙලෙස් හදන වඩුව හොයන්න, ප්‍රශ්න හදන වඩුව හොයන්න, ගැටලු හදන වඩුව හොයන්න. ඉන්න එපා හැම දෙයකටම වඩුවෙන් නේද? නිෂ්පාදකෙක් ඉන්නවා. ඒක තමා තුළ හොයාගෙන හොයාගෙන යනවා. කවුද හොයන්නේ? වඩුව හොයනවා. මේ ප්‍රශ්න හදන වඩුව. ඈ දුක හදන වඩුව කවුද හදන්නේ? දැන් මම කියන මෙන්න මේ මමන්කාරය තමයි මේ වඩුව හොයන්නේ. බැඳී යාම කියන එක, තෘෂ්ණාව කියන එක මෙතන පවතිනවා. එතකොට කෙනෙක් අහන්න පුළුවන්, එතකොට මම කියන වඩුව, එතකොට දැන් මම කියන වඩුව නම් හදන්නේ මේ ඔක්කොම දුක් ගැහැට ඒවා මේ ඔක්කොම. එතකොට මම කියන වඩුව කවුද හැදුවේ කියන තර්කයක් ඇති වෙන්න පුළුවන්. ඒක තමයි ශක්තියින් වලින් ශක්තියින් ගොනු වුණාට පස්සේ ඒක ශක්ති ප්‍රභවයක් බවට පත් වෙලා ගලාගෙන යනව. නමුත් කෙනෙක් පුජ්‍යලෙක් නෑ. දැන් ඔබ දැකලා ඇති ටොනේඩෝවා. ටොනේඩෝවක් කියලා කියන්නේ අර සුලිසුලන්නේ. අපි කියන සුලිසුලන්. දැන් බලන්න සුලිසුලඟ කියන එක හරියන සුලඟ කියන එක තුලින් යම් කිසි තැනකදී චක්‍රානුකූලෝක කැරකෙන්න පටන් ගත්තහම වාතයේ පීඩනය තුල ඒක ඊටාම ප්‍රබල ශක්තියක් බවට පත් වෙනවා. පත් වෙලා නිවාස යාන වාහන ගම් නියම් ගම් ඔක්කොම විනාශ කරගෙන යනවා. මොනතරම් බලයක්ද? දැන් කෙනෙක් ඇහුවොත් ටොනේඩෝ කියන එක කොහෙද තියෙන්නේ? මේ අහසේ කොයි බහරි තිබිලා එකපාරට ඇදිලා ආවද? ආයේ ඒක ඉවර වුණාට පස්සේ කොහෙද ගිහිල්ලා ඒක තැම්පත් වෙන්නේ? පාක් කරන්න වාහනයක් වගේ ගරාජ් එකක් තියෙනවද? අමුත ඇත්තටම එහෙම කතාවක් තියෙනවද? ඒක හටගත්ත තැනකුත් නැහැ, තියෙන තැනකුත් නැහැ. ආයේ ඒක ඉවරුනහම ගිහිල්ලා තැම්පත් වෙලා තියෙන තැනකුත් නැහැ. විඥානෙත් එහෙම තමයි. මේක කොහෙන් හරි දෙයියෙක්ගෙන් හරි කාගෙන් හරි පටන් ගත්ත එකකුත් නෙමෙයි. ඒ පවතිනකොට මේක කවුරුන් හරි නිසා පවත්වන දෙයක්ුත් නෙමෙයි. ආයි මේක විද්‍යත විද්වංශයනේ වෙලා දුරු වෙලා ගියාට පස්සේ අර ටොනේඩෝ එකක් විසිරලා යනවා වගේ අපි දැකලා තියෙන පොඩි සුළුසුලන් සමහර ඒවා පොඩියට හටගෙන ලොකු වෙනවා. එහෙනම් ලොකු වෙලා ගිහලා අපි ටිකක් දුර ගියාට පස්සේ අපි දකින්න ඒක තුනී වෙලා විසිරලා ගියා. එතනින් එහාට ඒක යන්නේ නැහැ. ඔය ඈත ගම්මානවලා පිහිටපු නිසා අපි දකිනවා මේක නම් අපි යනවා ආසාවට පා ගන්නත් යනවා දුරගෙන. නමුත් ඒක ටික වෙලාවක් ගියාට පස්සේ විසිරලා යනවා එතනින් එහාට නැහැ. මනසත් ඒ වගේ. මනසත් ඒ වගේ දෙයක්. ශක්තිය. ජීවිතේ දුකයි කියලා දෙයක් නැහැ. හදාගත්තොත් තමයි දුක. ජීවිතේ සැපයි කියලා දෙයක්වත් නැහැ. හදාගත්තොත් තමයි සැප. දෙයක් දෙහා සැප කෝණයෙන් බැලුවොත් තමයි සැප. දැන් කෙනෙක් එක්කෙනෙක් එක්කෙනෙක් හදාගන්න සැප කෝණ වෙනස්. දැන් අපිට කියන්න බෑ හැමෝටම යාන වාහන සැපේ කියලා. යාන වාහන දුකක් හැටියට සලකන පිරිසක් නැද්ද? ඉන්නව අනේ මට බවව මහා කරදර. තීන වාහනේ තිකුල්ල දානවා. කෙනෙක් හිතනවා ඉඩම් කඩම් මේව සපයි කියලා. තව කෙනෙක් නැද්ද ඉඩම් කඩම් ඒ මේ දීපල තියෙනකොට අනේ හැමතුනේ හරි කරදරයි මම මේ සැහැල්ලු වෙන්න කැමති. ඒ එයාගේ කෝණේ. දැන් අපිට කියන්න බෑ එයා ඉඩම් නැතුව ඉන්න එක දුකටපත් වීමක්, එහෙම නැත්නම් ඉඩම් ඇතුව ඉන්න එක දුකටපත් වීමක් කියලා කියන්න බෑ. කෙනෙක් හිතුවොත් ඉඩම් කඩම් තියෙන එක සැපේ කියලා ඒක සැප වෙනවා. කෙනෙක් හිතුවොත් ඉඩම් කඩම් තියෙන එක දුකේ කියලා ඒක දුක වෙනවා. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ඒ වින්දනේ ස්වභාවය තමන් දකින විදියේ ක්‍රමවේදයේ තියෙන දෘෂ්ටි කියන ස්වභාවය. එහෙමනම් මේ ලෝකේ කිසි දෙයක් සපත් නැහැ, දුකක් නැහැ, මධ්‍යස්ථත් නැහැ. ඕනම කෙනෙකුට ඕනම දෙයක් දිහා මධ්‍යස්ථ විදියට බලන්නත් පුළුවන්. සප විදියට බලන්නත් පුළුවන්. ඒක තමයි ස්වභාවය. සාමාන්‍යයෙන් මෙතන ඉන්න පින්නතුන් කැමති වෙනවද කාගේ හරි මල පහ ටිකක් අරගෙන මේසෙ උඩ දාලා මෙහෙම ඇඟිල්ලෙන් එහෙ මෙහෙ කරමින්, එහෙම නැත්තම් කුරුටු ගාමින් ඒවයි තියෙන දේවල් දිහා පරීක්ෂණ කරන්න කැමති වෙන්නේ නැහැ. නමුත් වෛද්‍යවරයෙකුට මොකද වෙන්නේ? ඒක කරන්න සිද්ධ වෙනවා. ඒ යා බල බල ඉන්නවා. ඉතින් කෙනෙකුට හිතෙනවා මොන තරම් කැත වැඩන්න මේ කරන් සිද්ධ වෙන්නේ, කොච්චර පඩියක් ලැබුවත් මෙච්චර දෙයක් කරගන්න අමාරු නේද කියලා කෙනෙකුට හිතෙනවා. ඒ වගේම තව කෙනෙකුට රුධිරේ දකින්න බෑ. ක්ලාන්තේ හැඳිලා වැටෙනවා. ඈ අප්‍රසන්න බවක් ඇති වෙනවා. නමුත් කෙනෙක් ඒකට හුරු වුණාට පස්සේ ඒක එච්චර කිසි ගාණක් නෑ. එයා වඩු මඩුවේ වැඩ කරන්න ආසේ එයාගේ කාර්යවේ ඒ විදියට එයා කරනවා. එහෙමනම් සමස්ත ලෝකේම තියෙන්නේ මොකද්ද? මනෝමය. සමස්ත ලෝකේම මනෝමය. බුද්ධාගමත් මනෝමය වෙලා තියෙනවා මේ වෙනකොට. බුද්ධාගම තියෙන මනස ඉක්මවන්න මනෝමය වෙලා තියෙනවා. කතෝලික ආගමත් මනෝමය වෙනවා, මුස්ලිම් ආගමත් මනෝමය වෙනවා, Hindu ආගමත් මනෝමය වෙනවා. ඉතින් සංකල්පයක් මත මිනිස්සුන්ට කරන්න කිව්වොත් දෙයක් ආගමෙන් ඔහි කරනවා. ඒක තමයි ස්වභාවය. මිනිස්සු මනෝමය. දාපු සිස්ටම් එක අනුව තමයි කම්පියුටරේ වැඩ කරන්නේ. මිනිස්සුන්ගේ ඔළුවට දැම්මොත් මොනවා හරි මිනිස්සු තියෙනවා. මිනිස්සුන්ගේ ඔළුවට නිකන් හරි දැම්මොත් අන්‍ය ආගමිකයා ඉන්නේ ඔබගේ ආහාරය පිණිසයි කියලා අනිත් ආගමිකයා මරගෙන කනවා. ඒක තමයි ස්වභාවය. ඈ ගෝනුසු හරි කන්න කිව්වොත් ඒ කනවා. වැසිකිලි බණුවෙක් හරි කන්න කිව්වොත් ඒ මිනිස්සු ඒක එකත් අම්බගෙන කනවා. ඒ දැන් ඔය පොල් පණුව හැමේ නම් කනවා. දැන් පණුව විශාල වශයෙන් කනවා. ඒ හැටි ඒ මිනිස්සුන්ගේ හැටි ස්වභාවය. ඒ මනෝමය කියන තත්වයෙන් නිදහස් වෙනවා. ඊට පස්සේ විද්‍යාමාන විදියට එයාගේ ජීවිතේ දකින්න ජීවත් කරනවා. විද්‍යාමානයි. මනෝමය කියන ගුණයක් නැහැ. තත්වාකාරයේ දකින්න පුළුවන් දෘෂ්ටි මත, දේව ඇදහිලි මත, සංකල්ප මත ගමන් කරන්නේ. මොඩාක් අයට තියෙන සංකල්පමය නිවනක් නේ. සංකල්පමය ස්වර්ගයක්. කවදාවත් හම්බ වෙයිද? කවදාවත් හම්බ වෙන්නේ නැහැ. සජීවී වෙන්න සංකල්ප අතහරින්න, ඔබ දිහා ඔබ බලන්න ආත්ම සංවේදීව, මේ ඇති වෙච්ච ගැටලුවට විසඳුම සොයාගන්න. මේ මානසික ලෝකයේ තුල සංස්කාරක ලෝකයේ තුල සැපයක් නැත. සංඛාරා සස්සසාන නැති ස්ථීරව පවතින සංස්කාරකයක්, සැපපිනිස පවතින සංස්කාරකයක්, නොසෙල්වෙන සංස්කාරකයක් නැත. එහෙනම් ඔබට අවශ්‍ය කරන්නේ කොතනද? සංඛාර නිරෝධයක්. විඥානය තුල සැප නැත. විඥාන නිරෝධයක්. සලායතන තුල සැප නැත. සලායතන නිරෝධයක්. පස්ස ස්පර්ශය තුල සැප නැත. පස්ස නිරෝධයක්. ඇති කර ගන්න. වේදනාව තුල සැප නැත. වේදනා නිරෝධයක්. වේදනාවෙන් තොර අවස්ථාවක්. ඒකට තමයි අපාර පාරගතෝ. පාරක් කියන්නේ මොකද්ද? දිශාවකට වැටිච්ච එකක්. පාරක් කියන්නේ එක ගුරු පාරක්, එහෙම නැත්නම් තාර පාරක්. පාරක් කියලා කියන්නේ යම්කිසි තැනකට, ස්ථානයකට යන්න තියෙන එකක්. පාරක් කියන්නේ පුජ්‍යලයකට වාහනයකට යන්න තියෙන එකක්. කරත් එකට හරි මේ තියෙන වාහනයකට හරි යන්න තියෙන එකක්. එතකොට පාරක යන්නේ පුජ්‍යලේ කරත්තයක්, කාර් එකක්, වාහනයක්, පාරයන් කිසි ඝනත්වයකින් යුක්ත එකක්, දිශාවක් තැනකට. එතකොට මේ අපහාරෝ පාරගතෝ කියන එකේ තියෙන ගැඹුර බලන්න. එතකොට ගුරු හෝ තාර හෝ පාරක් නෙමෙයි, දිශාවකට වැටුන්නේ නැහැ කියන එක කියවෙනවා. එතකොට මේ ගුරු පාරක්වත් නොවන, තාර පාරක්වත් නොවන, කොන්ක්‍රීට් පාරක්වත් නොවන, දිශාවකට නොවැටුණු පාරේ කෙනෙකුට යන්න පුළුවන්ද? පුජ්‍යලෙකුට, ස්ත්‍රීකට, පුරුෂයෙකුට යන්න බෑ. බලන්න මොන තරම් ගැඹීරයිද සම්බුදුරජාණන් වහන්සේගේ වචනේ. අර්ථයෙන්ම කියනවා ගැඹීරෝ අයං ධම්මෝ පඬිත වේදින. වැඩි වෙලා තියෙන අපිට මේක මෝඩයොත් එක්කනේ කතා කරන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ මොකද වෙන්නේ? මේ මෝඩයෝ 10ක් විතර එකතු වෙලා අපිට මෝඩයා කියලා කියනවා. ඉතින් අපි මෝඩයා වෙනවද නැද්ද? මෝඩයෝ ඉදිරිය අනිවාර්යෙන් අපි මෝඩයෝ බවට පත් වෙනවා. මෝඩයෝ ඉදිරිය ඥානවන්තයෝ බවට පත් වෙන්නේ කවුද? මෝඩයෝ. ඒ නිසා අපිට කවමදාකවත් බෑ මෝඩයෝ ඉදිරිය ඥානවන්ත වෙන්න. ඒ හේතුව අපි මෝඩයෝ නේද නිසා. ඒ නිසා මෝඩයෝ ඉස්සරහ දිරන්න බෑ අපිට. ඇයි හේතුව? ඒක තමයි ස්වභාවය. ඉරදීන සද්ද නැතුව ඉන්න එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ මොච්චර නිශ්ශබ්ද හිටපු වාර තියනවාද? ඒ කියන්නේ මොකද්ද? බුදුහාමුදුරුවෝ පරාද වුණා. මෝඩයෙක් එක දිනන්න පුළුවන්, තව මෝඩයෙකුට මිසක් ඥානවන්තයෙකුට දිනන්න බෑ. ඈ? දිනන්න බෑ. දැන් පිසුවල්ෙක් එක අපි දුවන්නේ නැහැනේ, අපි මග අරිනවනේ, තරල දුවනවනේ. මොකද බල්ල ඌ හපාගෑව කියලා අපි හපාගන්නේ. ඉතින් ඒ නිසා ඒ වගේ ඥානවන්තය හැමදාම මෝඩයෙ ඉදිරිය පරාදයි. ඥානවන්තය දිනන්නේ ඥානවන්තයෙ ඉදිරිය පමණයි. අනිත් එක ඥානවන්තේ වාද කරන්නේත් ඥානවන්තෙක් එක්ක විතරයි, නැත්නම් මෝඩෙක් එක්ක කරන්නේ නැහැ. මොකද ප්‍රතිඵලය හොඳ නැහැනේ. ප්‍රතිපලය හොඳ නැති නිසා මෝඩයෙක්ව වාද කරන්නේ. ඒක ඔහුටත් අපිටත් හොඳ නැති නිසා. ඥානවන්තයෙක් කියලා කියන්නේ බොහොම උපායශීලී වචන පාවිච්චි කරන කෙනෙක්. උපාය උපක්‍රමශීලී පාවිච්චි. එයාට බොරුවයි ඇත්තයි කියලා වචනයක් නැහැ. එයාට යන්න පුළුවන් කොහෙද? එදෙනි යනවා. දීපාරක් වගේ. එයාට හොඳයි නරකයි කියලා දෙකක් නැහැ. එයා යන්න පුළුවන් කොතනින්ද? හොඳ පැත්තෙන් ගලා යනවා. හොඳින් නැත්නම් නරකින් හරි ගලාගෙන යනවා. දී මාරක් වගේ තමයි. එයා කාටවත් හොඳක් කරන්නෙත් නැහැ, නරකක් කරන්නෙත් නැහැ. හැබැයි ඉඳ තියෙන්නේ කොහෙන්ද? එහින් යනවා. ස්වභාවිකයිනේ දීපාර. දීපාර කවුරුත් මේ පෙල්ලගෙන යන්නේ නැහැ නේ. එයා ගලාගෙන යන ස්වභාවයක් තියෙනවා. ඒක එයා කාටවත් කරන හානියක් නෙමෙයි. එයා ඉඳ තිබිච්ච තැනින් ගලාගෙන යනවා. ඒ නිසා මතක තියාගන්න, අන්නේ චින්තනයේ තිබුණු නිසා තමයි මුළු ආසියාව පුරාම, මුළු ලෝකය පුරාම සමස්ත ජනගහණයෙන් 80% දක්වා වගේ ලෝක ජනගහණය බුදුදහම කාලයකදී ව්‍යාප්ත වුණා. දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් බොහොම පොඩි ප්‍රමාණයක් තියෙන්නේ. කෝටි ගණක් නේ ලෝකේ ඉන්නේ නේ. ඉතින් ඒ නිසා කෝටි 100 ගණක් 200කට කිට්ටු වෙන්නේ නැති ඕනම් බෞද්ධයෝ. ඒ හිටියත් අර අපාර පාර ගතෝ නෙමෙයි පාර ගතෝ. අපාර පාර ගතෝ කියන්නේ එකක්, පාර ගතෝ කියන්නේ තව එකක්. ඒ කියන්නේ පාර යන කට්ටිය ඉන්නේ. මේ අපාර පාර ගතෝ කියන මේ ගමන යන කෙනා තමයි ශ්‍රේෂ්ඨ. මොකද එයා දිසාවකට වැටිච්ච පාරේ මේ ගමන් කරන්නේ. තාර පාරක්, ගුරු පාරක්, කොන්ක්‍රීට් පාරක්, යකඩ පාරක්, එහෙම මොනවල් පාරකවත් නෙමෙයි යන්නේ. තැනකට නෙමෙයි ආ යන්නේ. කෙනෙක් නැතුව ගමන් කරන්නේ. එතන එතනින් ඒ ඥාන පද්ධතිය හදාගෙන යනකොට අන්න එතන තමයි ජනිත වෙන්නේ. මොකක්ද? එතන තමයි ජනිත වෙන්නේ. අචින්තියේ සුපසන්නාන විපාකෝ හෝති අචින්තිය. අචින්තියදී අගය කරන, දකින, ප්‍රශංසා කරන කෙනා ඒ ගමන යන තුල යනකොට එයා තුලත් අනන්තය වැඩෙනවා. අනන්තය වැඩෙනවා කියලා කියන්නේ එයා තුල රූප සංසිඳෙනවා, වේදනා සංසිඳෙනවා, සංඥා සංසිඳෙනවා, සංකාර සංසිඳෙනවා, විඥාන සංසිඳෙනවා, ඇහැ සංසිඳෙනවා, සංසුන් වෙනවා, සංවර වෙනවා, කන සංවර වෙනවා, නාසය සංවර වෙනවා, දිව සංවර වෙනවා, කය සංවර වෙනවා, මනස සංවර වෙනවා. ඇයි සංවර වෙන්නේ? එයා තව එහෙකට තර්කයක් උපදවන්න බැරි, ශක්තියක් උපදවන්න බැරි මාවතක් තමයි අනුගමනය කරන්නේ. තව විඥාන පද්ධතිය තුළ මාවතක් හටගත්තොත් එහෙම ඒක ද්වාකාරයක් තියෙන නිසා හැම ගන්න පියවරකම සංඥාවක්ම සුභවාදී වගේම ඒකේ අසුභවාදී පැත්තක් තියෙනවා. ලස්සන මලක පරවුණු ස්වභාවයක් තියෙනවා. පිළිකුල් දෙයක තියෙනවා. ඉතින් අපේ හාමුදුරුවන්ට අර බුද්ධඝෝෂ කියන ත්‍රස්තවාදියා ඒ ඇත්ත වශයෙන්ම ත්‍රස්තවාදීකේ ප්‍රභාකරන්ට වැඩිය භයානක ත්‍රස්තවාදීෙක් කොහොම අමු පුතජ්ජනෙක්. ඒක කවුරුත් පිළිගන්න දෙයක් නේ. රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. ඒක කවුරුත් දන්න සිද්ධියක්. රහතන් වහන්සේ කෙනෙක් නෙමෙයි. රහතුන්ගේ පොත පුතජ්ජනෙක් විසින් කළා කියලා කියන්නේ මහාචාර්යගේ වරයාගේ දේශනය, ඩ්‍රයිවර් උන්හේ විසින් දේශනා කළා වගේ. ඇයි එහෙම කියන්න ඕන? ලෝකේ අවදි වෙන්න ඕන මේ දර්ශනෙත් එක්ක. නැත්තම් තව දුරටත් ඕවයි ගිලිලා ඔය දේවල් වල ගිහිල්ලා මිනිස්සු මේ පිස්සංගොට වල ඉන්නවා. ඈ තව දුරටත් මිනිස්සුන්ව නොමග යනවා. මේක දර්ශන සම්පන්නතියක්. යදා පඤ්ඤාය පස්සතේ. මේක සීල වෘත නැහැ. ප්‍රඥාව අවදි කරන්නේ. ප්‍රඥාව අවදි කළාට පස්සේ, ආලෝකය උදා කළාට පස්සේ මේක 5ද 10ද කියලා එහෙම කියන්න ඕනේ නැහැ. එයා ඇස්සරිච්ච කෙනෙක් හැටියට ඇවිදගෙන යනවා. අපාගාමී අකුසල් එයාතුලින් වෙන්නේ නැහැ. කාටවත් අහිතක්, අනර්ථයක්, පීඩාවක් එයා කරන්නේ නැහැ. ඒකයි ස්වභාවය. සීල වෘත නැහැ. වෘත සමාදානයක් නැහැ. පහක් හරි 10ක් හරි 11ක් හරි කියලා වෘත නැහැ. Tamanට ඕන නම් කෝටියක්, ප්‍රකෝටියක් පනව ගන්න පුළුවන්. Tamanගේ ඥානනය තුළ මේක මෙහෙමයි කියලා. ඒක ඒවලේවලි සැකසෙනවා. ඒකයි ස්වභාවය. ඒකයි ධර්මය. එතකොට එයා පාලනය වෙන්නේ කොහෙන්ද? ස්වභාව ධර්මයෙන්. ස්වභාව ධර්මය කියන්නේ කෙනෙක් පුජ්‍යලෙක් ආත්මයක් ශක්තියක් නොවේ. කෙනෙක් නෑ, පුජ්‍යලෙක් නෑ, ආත්මයක් නෑ, ශක්තියක් එතන නෑ. එයා ධර්මයෙන් පාලනයනවා. ඒක ධර්මය එයා තුල තියෙනවා. එයා ධර්මයෙන් පාලනය වෙනවා. ධර්මය කියන්නේ වෙන කෙනෙක්වත්, පුජ්‍යලයා කියන්නේ වෙන කෙනෙක්වත් එතන ප්‍රභේදනයක් ඇති වෙන්නේ නැහැ. ඊට පස්සේ ධර්මයට පිවිසියට පස්සේ මේ ඉස්සෙල්ලා ආපු පිරිස, මේ පසු ආපු පිරිස එහෙම තත්වයකුත් නැහැ. එහෙනම් දැන් සම්මුතියේදී පරමාර්ථ තත්වේ නැහැ. ඒ වගේම නිවන කවදාවත් පිරිල ඉවර වෙන්නේ නැහැ. පිරිල ඉවර වෙන වැවක් හරි මූදක් හරි නෙවෙයිනේ. හයිද කෙනෙක් පුජ්‍යලයක ඉන්න තනක් තියෙන සංස්කාරක ලෝකයකුත් නොවන නිසා නිවන කවදාවත් පිරිල ඉවර වෙන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ මේ සත්ව විඥාන හටගන්න එක ස්වභාවයෙන්ුත් ඉවරයක් වෙන්නේ නැහැ. ඉවරයක් වෙන්නේ නැහැ. ඒක තමයි ස්වභාවය. ඒක තමයි ස්වභාවය. ති ලෝකේ යම් කිසි කෙනෙක් මේ විද්‍යාව උපදවා ගත්තොත්, ඥානමේ උපදවා ගත්තොත්, මානසිකාරේ කොට ඒ තනත්තාට තියෙන දේ තමයි අර මානසික ආතති පීඩන සියල්ලක්ම පසකින් තබා ඊටාම ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීමේ අවකාශය ලැබෙනවා. කොහොමද ප්‍රීතිමත් වෙන්නේ? වේදනාවක් නැත්තම්. වේදනාව නැති නිසාම තමයි ප්‍රීතිය. මොකද වේදනාව කියන්නේ පුච්චනවනේ. අවේදිතතාවයම තමයි සතුට. නැත්තම් මානසික වේදනාවල් පුළුස්සන ස්වභාවයෙන් යුක්තයි. ඒ නිසා තමයි නිවන සැනසෙල්ලක් බවට පත් වෙන්නේ. නිවන ශාන්ත බවට පත් වෙන්නේ. හැම භාවනාවක්ම කරන්න ගියාම ඉස්සරහාට පෙරටුවට පනින්නේ මමත්වය. දැන් මම මේ පිළිබඳව විමසන්න කියලා කිව්වහම ඉස්සරහාට පැනගෙන ඉන්නේ මමත්වය. ඉස්සෙල්ලම එයාට පහරක් දීලා එයා අයින් කරන්න ඕන. දැන් ධර්මයේ වඩන්න කිව්වහම ඉස්සෙල්ලම පැනලා ඉන්නේ අර පරණ පුරුදුකාරය මමත්වය. එයාම අයින් කරන්න ඕන. ධර්ම අධර්මයත් එක්ක ධර්මයේ වැඩෙන්නේ නැහැ. අධර්මයත් එක්ක ධර්මයේ වැඩෙන්නේ නැහැ. ඒක හරියට ආලෝකයේ ළඟ අන්ධකාරයේ පවතින්නේ, අන්ධකාරයේ ළඟ ආලෝකයේ පවතින්නේ. ඒ වගේ ධර්මයේ තියෙන තැන අධර්මයේ පවත්තන්න බෑ. අධර්මයේ තියෙන තැන ධර්මයේ පවත්තන්නත් බෑ. ඒ නිසා අන්ධකාරය කියන එක පිවිසෙනකොටම ආලෝකය ඇති කරවන්න ඕන. ඥානනය තුලින් එහෙනම් ප්‍රඥාමය මෙහෙවීමක් මෙතන තියෙනවා. පුජ්‍යලත්වයකින් තොරව එහෙම නැත්තම් ඉතින් නිවන් දකින්න බෑ. දැන් සමහර අය හිතනවා ආ මෙහෙවන කොටත් එතෙන්ට එනෝනේ මමත්වය. එහෙනම් මුකුත්ම නැතෝ ඉන්න ඕන අහගෙන කවදක හරි අවබෝධ වේ. අහගෙනම ඉඳලා අවබෝධ වේ. එහෙම වෙන්නේ නැහැ. ඈ යෝනිසෝ මනසිකාරයක් කියලා එකක් පෙන්නුවේ මේ ප්‍රඥාවේ මෙහෙවීමක් තියෙන. එතකොට ප්‍රඥාව කියන එක මෙහෙවන්න පුළුවන් මමත්වයෙන් තොරව. මෙහෙවන්න පුළුවන්. දැන් ওই වගේ දේවල් සමහර අර අන්දානු කරන ගතානුගතික ක්‍රමවේදවලට සරල බුද්ධියකින් ඉක්මනින්ම පිවිසෙන උදවිය මේ දහමටත් ඇවිල්ලා ඉක්මනින්ම අහලා හැමදාම අහගෙන ඉන්න තමයි තියෙන්නේ. එතකොට ඉබේට දකි. කවදාවත් දකිද? කවදාවත් දකින්නේ නැහැ. බණ හෙව්වම කොච්චර කල් බණ අහනවද? අවුරුදු දැන් 20ක් අහනො. තාම නැහැ. තා 20ක් ඇහුවත් ඔච්චරයි. ඒ හිතන්න බැරි මිනිස්සෙකුට විශේෂ අධිගමයක් මේ ශාසනයේ නැත. විමසන්න බැරි පුජ්‍යලයකට විශේෂ අධිගමයක් ශාසනය තුල නැත. විමසන්න පුළුවන් පුජ්‍යලයකටමයි පුළුවන්. ඒ කාලේ විමසුවා. මිනිස්සුන්ට යමක් කියනකොටම ගැඹුරින් විමසුවා. කියලා දෙනකන් ඉන්නේ නැතුව විමසුවා. විමසලා කර්ම අවබෝධ කරගත්තා. අදත් කට්ටිය විමසන පොඩ්ඩක් විමසලා බලලා නෑ ඒ පැත්තේ මුකුත් නෑ. ඇයි? කම්මැලිකම කියන එක තියෙනවා. අර කම්මැලියාට පේන කියන්න පුළුවන් කියලා අපි කතාවක් තියෙනවා. සාමාන්‍ය කම්මැලිකමට මොනව හරි ගේන්න කිව්වොත් එහෙම මේ දරුවෙකුට හරි යා කියලා නෑ නෑ අම්මා පේන්නේ නෑ. කියලා කියනවා. කියන්නේ උමනාවෙන් හොයලා බැලුවේ හේමේ නෑ, මොකුත් නෑ. ඔන්න බැලුවා නෑ, පේන්නේ නෑ, නෑ ඒක නෑ. ඉතින් පස්සේ බලනකොට තාත්තා හරි අම්මා හරි වුණා අයියන ඇවිල්ලා මේ ළමයා මේ තියෙන්නේ කියලා ඔය අරගෙන යනවා. ඉතින් ඒ වගේ අර මේ කම්මැලි තීන මිද්දේ කියන පංච නීවරණ ධර්මවල ඒ තීන මිද්දේ කියලා කියන්නේ මෙහෙම නිදා ගන්න ස්වභාවයටම නෙමෙයි. අන්න අර කම්මැලි කමර. ඒ කම්මැලි කම නැද්ද කාගෙලගේ? තියෙනවා. තියෙනවා. මේ පංච නීවරණ ධර්ම ඇවිල්ලා හරින් ඇදගෙන යනවා. කියෙන් කී දෙනෙක් ඕවට අහුවෙනවද? මේ දේවල් වලට අහුවෙනවා. අහුණාට පස්සේ තමන්ම පිළ දැන් හොඳයි මේ ධර්මය අපි දේශනා කරනවා. ඔය ඇත්ත මේක පිළිගත්තයි කියලා අපිට ලැබෙන ලාභේ මොකද්ද? මොකක්වත් නැහැ. නොපිළිගත්තයි කියලා අපිට සිදුවෙන අලාභේ මොකද්ද? ඒත් අපිට කිසි ප්‍රශ්නයක් නැහැ. ලෝකාය හිතාය මේ ලෝකයට ලෝකයේ මිනිස්සුන්ට හිතසුව පිණිස කියන විවෘත සානුකම්පිත වචන ප්‍රේලියක් නිසා කිසිම බලාපොරොත්තුවකින් තොරව මේක සොසයිටි එකක් නෙමෙයිනේ, මේක සංවිධානයක් නෙමෙයි. ඉතින් අනිත් අයගේ තියෙන මේ පිළිවෙත්වල මොනව හිටියක් කවන්නෑ, මිනිස්සු තමන්ගේ සංවිධානය තුළ සංවිධානගත වෙන්න ඕන. ඒක තමයි සමහර අයගේ ආගමික සංවිධානවල තීන්දුව తీරන. ඉතින් ඒ අයටත් අපි කියන්නේ ඕගොල්ලෝ මොන ඇඳුමකින් හිටියත් කවන්නෑ, තොප්පි ගලවල හිටියත් කවන්නෑ, තොප්පි දාගෙන හිටියත් කවන්නෑ, කළු ඇඳක් කවන්නෑ, සුදු ඇඳක් කවන්නෑ, ඔබට මනස දියුණු කරගැනීමේ අවකාශය තියෙනවා. මොකද ඔබේ ජීවිතේ වඩා සපවත් ජීවිතයක් ගත කරන්න නම් ඔබ ඔබේ විශ්වාසයන් වලට වඩා සාන්දීප්තිකමවට ඉඩ දෙන්න ඕන. ඉතින් මේ ලෝකේ උපදිනකොට කිසිම දෙයියෙක් හිටියේ නැහැ. ඉතින් ජීවත් වෙන කාලේ දෙයියෙක් ඇති වුණේ කොහොමද? අර ඉන්නවයි කියලා දාපු සංකල්පය නිසා. ඈ දැන් අපිට ඉන්නවද අල්ලාහ දෙයියෙක්? අපිට නැහැ. ඇයි? සංකල්පේ පොවල නැහැ. හැබැයි අපිත් ගිහිල්ලා ඒකට බැඳිලා ඒ සංකල්පෙත් බිව්වොත් එහෙම මොකද වෙන්නේ? ඉන්නව. එතකොට අපිට ඉන්නවද ගෝඩ් කෙනෙක්? අපිට මයි ගෝඩ් කියන කෙනෙක් නැහැ. අපි කියන්නේ බුදු අම්මෝ කියලා. අපිට රිදෙනකොට අපි මයි ගෝඩ් කියන්නේ. අපි දන්නවා gedara අපි වැටුනොත් නැගිටවන්න ඉන්නේ අපච්චි, එහෙම නැත්තම් අම්මා කියලා. එතකොට අපච්චි කියනවා, එහෙම නැත්තම් මොකක්ද දැන් අද උනක් කකුල ගලක් ලැබුණොත් එක්ක අපච්චි කියනවා, එහෙම නැත්තම් අම්මේ කියලා කියනවා. උපරිම වේදනාව කතා කරනකොට අම්මෝ කියලා කියනවා. ඒ කියන්නේ අවසාන පතුලේ ඉන්නේ කවුද? අපච්චි, අම්මා. අම්මාට ලෙන්ගතුයි අම්මා කියලා කියනවා, අපච්චිට ලෙන්ගතුකයි අපච්චියේ කියලා කියනවා. අර කට්ටිය මයි ගෝඩ් කියනවා, අල්ලාහ් කියලා කියනවා. දැන් මේ දෙන්න නම් සජීවී, අර දෙන්න සජීවී නෑ. ඒක තමයි වැඩේ. ඒකනේ දැන් අටපිරිකර කඩින් ජීවත් වෙන්නේ. නමුත් හාමුදුරුවන්ට නෙමෙයි වඳින්නේ ඒගොල්ලෝ, අර නොපෙරන දෙයියන්ට. බුද්ධාගම බුද්ධගයාවෙන් ජීවත් වෙන්නේ. අමො බුදුහාමුදුරන්ට නෙමෙයි මේ මිනිස්සු ඒ ඉන්දියාවේ මට පිටාවෙම ඉන්නේ මුස්ලිම් ජනගහනේනේ. විශ්වාස කරන්නේ ඒගොල්ලෝ, හෝටල් පවත්ත ගන්න ඒගොල්ලෝ. ඒගොල්ලෝ ජීවත් වෙන්නේ කවුරු නිසාද? බුදුහාමුදුරු නිසා. කාටද කෑ ගහලා වඳින්නේ? මම එහෙ ගිහපු වෙලාවේ මුස්ලිම් අපේ සහෝදරයට කිව්වා, බලහංකෝ දැන් ඔබ ජීවත් වෙන්නේ බුදුහාමුදුරු නිසා. නමුත් ඔබ හැන්දෑවට ගිහිලා කෑ ගහන්නේ දෙයියන්ට. කියුවහම මිනිහ කියනවා ඒක නම් ඇත්ත හාමුදුරනේ කිව්වා. මං ජීවත් වෙන්නේ බුදුහාමුදුරුව නිසා. එහෙනම් ඉතින් ආගමෙන් කියලා තියෙනවා ඉතින් අපි කෑ ගහන්නේ එයා විසින් නිසා කියලා. ඉතින් එයා කියනවා මම බුදුහාමුදුරන්ටත් වඳිනවා. කියාම වඳිනවා. මං ගුවන්නේ එහෙම දවසට සැරයක් වඳිනවා ගිහිල්ලා. මොකද හේතුව බුදුහාමුදුරුව නිසා ජීවත් වෙන්නේ තවුන්නාන්සලා කියලා. ඒක තමයි අවිද්‍යාත්මක ස්වභාවය. මේ මිනිස්සු තුළ ප්‍රඥාව නැති නිසා තියෙන ස්වභාවය විද්‍යානුකූලව බලන්න ඕන. ඈ මේ ලෝකේ ප්‍රායෝගික දෙයියෝ අම්මා තාත්තා, ප්‍රායෝගික දෙයියෝ Tamanට උපකාරක පරිසරය. ඉතින් ඒ තුලටත් ගෞරවයක් තියෙන්න ඕනේ. ඒ නිසා සංකල්ප වන්දනාවල් කරනවට වැඩිය හොඳයි ජීවමාන වන්දනාවල් කරන එක. බෞද්ධයෝ ඊට වැඩිය සංකල්ප වන්දනාවන් වලට ගිහිල්ලානේ. බෞද්ධයෝ ඊට වඩා මහා බ්‍රහ්මය පිළිගන්න ඕනේ. දැන් මහා බ්‍රහ්මයක් නැහැ කියන කතාව බුදුහාමුදුරුව බ්‍රහ්මාති මාතා පිතරෝ කියලා උගන්වනවා. අපේ උන්නාන්සේලා ටීවී වල කියන්නේ මොකන්ද? මහා බ්‍රහ්මය මහා බ්‍රහ්මය කියලා කෑ ගහනවා. කොහේ හිටපු බ්‍රහ්මයේද? ඔය මෞංකාර සංකල්පෙම තමයි බ්‍රහ්ම කියලා කියන්නේ. ඇති බ්‍රහ්මේ නැහැ. බ්‍රහ්මේ නැති බව කියා දෙන්න පහළ වුණු ධර්මයේ තුල බ්‍රහ්මේ විශ්වාස කරනවා. ඈ සක්‍ර දේවේන්ද්‍රේ දෙයියෙක් ලෝ සකසන කෙනෙක් නැහැ කියලා පෙන්වන්න පහළ වෙච්ච ධර්මය මේ සංකල්ප ලෝකයක් තියෙන, මනෝභාවයක් තියෙන්නේ, මනස තුල මවාගත්ත හීන ලෝකයක් මේ මිනිස්සු ළඟ තියෙන්නේ කියලා පහළ වෙච්ච ධර්මයේ ඇතුළෙම කොහොමද මේ අනිකුත් දේවල් පටලැවෙන්නේ? ඒක තමයි අර විද්‍යාමාන ධර්මයේ තුල අවිද්‍යාව ආරූඪ කිරීම. ඊට පස්සේ මොකද වෙන්නේ? අපිට අර කියන ඔක්කොම ටික තියෙන්න පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ මානසික ස්වභාවයන් ටිකක්. ඒගොල්ලෝ පෙන්වුවේ බාහිර ලෝක ස්වභාවයන් ටිකක්. ඒකයි වෙච්ච දේ. ඊළඟට වැඩිම සංකල්ප ලෝකයක ජීවත් වෙන පිරිස අවිද්‍යාත්මක ලෝකයක ජීවත් වෙන පිරිස බවට අපිපත් වෙනවා. ඒ විතරක් නෙමෙයි ඍණාත්මක දහමත් තුලත් ජීවත් වෙනවා. මනසට නිග්‍රහ කිරීමෙන් අසුභවාදී සිතුවිලි පුළුවන් තරම් මේක තුල ජනිත කර ගැනීමෙන් අසුභවාදීත්වයට අපි ඇලීමෙන් සුභවාදීත්වයේ පළවා හරින්න පුළුවන් කියන සංකල්පය තියෙනවා. ආසාව තෘෂ්ණාව තියෙනවා. ඒ කියන්නේ ආසාව කියන එක හොඳ නෑ, ප්‍රතික්ෂේපය කියන එක වඩන්න. ලස්සන කියන එක හොඳ නෑ, අවලස්සන කියන එක වඩන්න. දියුණුව කියන එක හොඳ නෑ, දුප්පත්කම හැම වඩන්න. අන්තිම බැරි වුණාම ගෘහසේවිකාවට හරි තමන්ගේ බිරිඳ නෝන යවන්න. ඒ තමයි දැනට තියෙන චින්තනය. අපිට මේ ලෝකේ අනිත් ඔක්කොටම වඩා වැරදුනේ. වැරදුනා නෙමෙයි, ඇත්ත වශයෙන්ම වැරද්දුවා. වැරද්දුවර පස්සේ ඉතින් අපි අසරණයිනේ. දැන් අපිට යම් කිසි ආකාරයකින් මේ හොයා යන ගමනේ මහා වාග්යයකට මේ ධර්මයේ මුණ ගැහුණ නිසා අපි අවදි වුණා. අපිටත් ඒක මුණ ගැහුණ නැත්තම් අපි අවදි වෙනවද? අවදි වෙන්නේ නැහැ. ඒ නිසා මේ හැම වචනයක් තුළම සම්බුද්ධ ධර්මයේ තුළ ඉතාම ගැඹුරු අර්ථ තියෙනවා. ගම්බීර භාවයෙන් යුක්තයි. විචාරශීලීව බලන්න, විශේෂයෙන් ඒක දකින්න, කිසිම වචනයක සත්‍ය බැඳලා තියන්න බෑ. ඒ පුජ්‍යලයා ඒ කාරණේ විජානනය කරන විදියට ඒක සත්‍ය හෝ අසත්‍ය බවට පත් වෙනවා. ඉතින් යම් කිසි කෙනෙක් අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන මේ කරුණු කාරණා පිළිබඳව හරියට දැනගත්තා නම් එහෙනම් මොකද වෙන්නේ? එයා අතහරිනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන්නේ අනිත්‍යයි දුක්ඛයි අනාත්මයි කියන ගුණයට වැටෙනවා නම් යම්කිසි කෙනෙක් මේ චතුරාර්ය සත්‍ය ධර්මයේ වැටෙන්නේ මේ ත්‍රිලක්ෂණය මත. එතකොට යමක් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ලක්ෂණ තුනට වැටෙනවා නම් ඒක තමයි ධර්ම මාර්ගය. අනිත්‍ය නම් මොකද වෙන්නේ? යංකෝ බික්කෝ අනිච්ඡං තතතේ චන්දෝ පහතබ්බෝති. යමක් දුක් අනිත්‍ය නම් මහණෙනි අතහරින්න. හැබැයි අනිත්‍ය අල්ලගන්න එපා. අපි අය කරන්නේ මොකද? අනිත්‍ය අල්ල ගන්නවා. යංකෝ බික්ක දුක්ඛං තත්‍රතේ චන්දු පහතබ්බෝති. හැබැයි දුක අල්ල ගන්න එපා. දුක නම් ඒක අතහරින්න මිසක් ඒයි දුක අල්ල ගන්න එපා. අපි කරන්නේ දුක අල්ල ගන්නවා. මේක දුකයි දුකයි දුකයි කියලා අල්ල ගන්නවා. යංකෝ බික්ක අනත්තා තත්‍රතේ චන්දු පහතබ්බෝති. යමක් අනාත්ම නම් ඒක ප්‍රහාණය කරන්න. හැබැයි අනාත්මය අල්ල ගන්න එපා. අනාත්මය අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඒක ආත්ම වෙනවා. දුක අල්ලගත්තොත් මොකද වෙන්නේ? ඒක යාගේ සැපේ කියලා යා අල්ලගත්ත වෙනවා. අනිත්‍ය අල්ලගත්තොත් එහෙනම් මොකද වෙන්නේ? ඒක අනිත්‍ය වෙනවද? ඒක නිට්ටයක් බවට පත් වෙනවා. බෞද්ධයෝ කියන්නේ අනිත්‍ය නිට්ටය කරගත්ත, දුක සැපක් කරගත්ත, අනාත්ම ආත්ම කරගත්ත විරසක්. හැමෝම නෙවෙයි, පැටලිච්ච අය. මෙතෙන් දෙන අය එතෙන් දෙන එකක් නෑ. මේ අවබෝධය තේරුම් අරගෙන ඒ නිසා අනිත්‍ය අනිත්‍ය වශයෙන් දකින්න, දුක දුක වශයෙන්ම දකින්න, අනාත්ම අනාත්ම වශයෙන්ම දකින්න. එතකොට නিত্য සුඛ ආත්ම කියන එකත් අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන එකක් නැහැ. දැන් නොතේරෙන මිනිස්සෙක් වුණොත් එහෙම මොකද කියන්නේ? මේ විකෘතිය. ඇයි? ගම්භීර විශේෂ ඥානයක් නැහැ. විශේෂිත ඥානයකින් අවසානයට ගියාට පස්සේ මොකක්වත් තියාගන්න පුළුවන්ද? විඥාන නිරෝධ වෙනකොට නිත්‍ය සුඛ ආත්ම හරි අනිත්‍ය දුක්ඛ අනාත්ම හරි ඒක ඇතුලේ තියාගන්න පුළුවන්ද? එතකොට විඥාන නිරෝධ වෙන්නේ නැහැ නේද? ඈ? සලායතන නිරෝධ නම් ඒක ඇතුලේ ලස්සන හරි අවලස්සන හරි දෙකෙන් එකක් තියාගන්න පුළුවන්ද? බෑ. මිහිරි හරි අමිහිරි හරි දෙකෙන් එකක් තියාගන්න පුළුවන්ද සලායතන නිරෝධයත් තුල? බෑ. එතකොට එහෙමනො සලායතන වැඩ කරන්න පටන් ගන්නවනේ. සලායතන වැඩ කරන්න පටන් ගන්නවා. විචාරශීලීව බලන්න. එතකොට මේ ධර්මයේ තියෙන සත්‍ය ඔබට සත්‍ය අසත්‍ය දෙක ඉක්මව පේන්න පටන් ගන්නවා. මේ ධර්මයේ තියෙන සත්‍ය මතුවෙන්නේ සත්‍ය අසත්‍ය කියන දෙක ඉක්මව. සත්‍ය අසත්‍ය කියන දෙක ඉක්මව මේ ධර්මයේ මතුවෙනවා. ඒක තමයි ලෝකෝත්තර සත්‍ය කියලා කියන්නේ. ලෞකික සත්‍යයක් නෙමෙයිනේ. මේ ලෝකෝත්තර සත්‍යය. ලෝකයෙන් එතර සත්‍යය. ඒ සත්‍ය වඩන්නට කාලයයි. ටික වෙලාවක් ඒ ලෝකෝත්තර සත්‍ය අපි වඩමු. නුවණ පමණක් අවදියෙන් තිබෙන මනස කිසිවකට නොවැළුණු ඒ අපූර්වත්වයේ භාවනාව තමයි ආර්ය ධර්මයේ තිබෙන ආර්ය මාර්ගය, ආර්ය අෂ්ටාංගික මාර්ගය, නිවන් මඟ. සමත විදර්ශනා කියලා ආයි එක එක භාවනාවන් වල වල්මත් තුනු පටලැවුණු ස්වභාවයක් තථාගත ධර්මයේ නැහැ. තථාගත ධර්මයේ තුල තියෙන්නේ යථා පඤ්ඤාය පස්සති, ප්‍රඥාවෙන් දැකීමයි. දේශනය කෙලවර නිවන් දකිනවා. විමසීමේ කෙලවර නිවන් දකිනවා. ඒ අපූර්ව ප්‍රතිපදාව නිසා ඉන්දියාවේ දවකට සියලු දෙනා බෞද්ධයෝ වුණා. බොහෝ දෙනා සමන් දෙවියෝ ලංකාවේදී ශ්‍රවණය කිරීමෙන්ම පළවෙනි මාර්ගඥානය ලැබුණා. එවන් වූ දහමක් තථාගත ධර්මය සෑම සූත්‍රයකින්ම සෑම ගාථාවකින්ම මගඵලලාභීන් බිහි කළා. එක ගාථාවක් හැටියට එය කෙටි කළත් අපි මතක තියාගන්න ඕන. ඒ තුල විග්‍රහාත්මක දේශනයක්ද තිබුණා. නමුත් ඒ ගාථාව තමයි සරලව ආනන්ද හාමුදුරුවන්ට ඇවිල්ලා කියන්නේ. අද මම මේ මාත්‍රිකාවේ ස්වරූපයෙන් මම කිව්වේ කියලා. එහෙම නැතුව පැය දෙකක් කරපු දේශනයක් ආනන්ද හාමුදුරුවන්ට ආයි පැය දෙකක් කියන්නද ඇවිල්ලා? කියන්න බෑනේ. ඇවිල්ලා මම මෙන්න මේ ස්වරූපයේ මෙන්න මෙවැනි දෙයක් කිව්වා කියලා කෙටියෙන් කියනවා. එතකොට කෙටි දේ තමයි අර ආනන්ද හාමුදුරුව මතක තියාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේ මෙන්න මේ වගේ කොටස් දේශනා කළා කියලා ලියලා තියෙන්නේ. නමුත් ඒක දීර්ඝ විග්‍රහයකුත් තිබ්බා. ඒ විග්‍රහය තුළ එයා පූර්ණ අවබෝධයට පාත්‍ර වුණා. ඉතින් ඒ බුදුරජාණන් වහන්සේ කෙනෙක්ම සතු වෙන සුවිශේෂී ගුණය, බලය, ඒ අරහත් ඵල නිරෝධ සමාපatti බලය, චිත්ත ශක්තිය, තරංග, මේ සියල්ලක්ම බලපවත්වමින් ඉතා වේගයෙන් මහා පිරිසක් නිවන් මඟට ගන්න පුළුවන්. අපි ඒ බුදුරජාණන් වහන්සේගේ පයට පෑගිලා යන දුහුවිල්ලක් වගේ. අපි ළඟ ශක්තියක් තියෙනවා, ඒ ආර්ය බලය. ඒ වුණාට ඒ බලයෙන් කෝටියෙන් ප්‍රකෝටියෙන් පංගුවයි. ඒ නිසා අද ශ්‍රාවකත්වයෙන්ුත් ලොකු සහයෝගයක් තියෙන ඕන ධර්මයේ දැකීමේ අභිලාෂය, උවමනාව දේශකත්වයත් බොහොම අවධානයෙන් යුක්තව මේක කියන්න ඕන. ඒ අන්‍යෝන්‍ය සුහදතාවය තුළ ධර්මයේ ගොඩනගා ගැනීම, අවබෝධ කර ගැනීම හැකියාව තියෙනවා. දිගින් දිගටම ධර්මයේ දෙන්න ඔබ උපාධියක් ලබන්න කොච්චර මහන්සි වුණාද, ඒ මහන්සිය ධර්මයේ තුලට ලබා දෙන්න. මොකද මේකත් උපාධියකට වඩා වටිනවා. උපාධි 100කට වඩා වටිනවා. ඒ නිසා උපාධියකට දුන්නු කාලය ඔබ දෙන්න, ඔබට ඒකාන්තයෙන් දකින්න පුළුවන්. ඔබ හැමදෙනාටම ජීවිත අවබෝධයේ පිණිස මේ කරුණු හේතු වාසනා වේවා. සුබ වෙසක් අසිරියක් මංගල